අංගුත්තර නිකායෝ 3.2.2.5 ඒකං සමයම් භගවා කෝසලේසු චාරිකං චරමානු මහතා භික්ඛු සංඝේන සද්ධින් යේන කේස පුත්තං නාම කාලාමානං නිගමෝ තද වසරේ අස්සෝ සුංඛෝ කේස පුත්තියා කාලාමා සම්මනෝ කලු භෝගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්කෙ කුලා පබ්බජිතෝ කේස පුත්තං අනුප්පත්තෝ තංකපන භවන්තං ගෝතමං ඒවං කල්යානෝ කිත්ති සද්දෝ අම්භුංගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ පෙයාල සාධුක පන තතරූපානං අරහතං දස්සනං හෝතීති අතකෝ කේස පුත්තියා කාලාමා යේන භගවා තේනුපසංකමින්සු උපසංකමිත්වා අප්පේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සු අප්පේකච්චේ භගවතා සද්ධින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරානීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසේදින්සු අප්පේකච්චේයේන භගවා තේනංජලින් පනාමෙත්වා ඒකමන්තං නිසේදින්සු අප්පේකච්චේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසේදින්සු අප්පේකච්චේ තුන්හි භූතා ඒකමන්තං නිසේදින්සු ඒකමන්තං නිසින්නාඛෝ කේස පුත්තියා කාලාමා භගවන්තං ඊතද වෝචුං සන්ති භන්තේ ඒකේ සමනම් බ්‍රාහ්මනා කේස පුත්තං ආගච්ඡන්ති තේ සකඤ්ඤේව වාදං දීපෙන්ති ජෝතෙන්ති පරවාදං පනකුං සෙන්තිවම් භෙන්ති ඕපපක්කින් කරුන්ති පරිභවන්ති අපරේපි භන්තේකේ සමනම් බ්‍රාහ්මනා කේස පුත්තං ආගච්ඡන්ති තේපි සකඤ්ඤේව වාදං දීපෙන්ති ජෝතෙන්ති පරවාදං පනකුං සෙන්තිවම් භෙන්ති ඕපපක්ඛින් කරොන්ති පරිභවන්ති තේසං නුභන්තේ අම්හාකං හෝතේව කංකා හෝති විචිකිච්ඡා කෝසුනාම ඉමේ සංභවන්තානං සමනබ්‍රාහ්මනානං සච්චං ආහ කෝමුසාති අලංහිවෝ කාලාමාකංකිතුන් අලංවිචිකිච්චිතුම් කංකනීයේච පනවෝටානේ විචිකිච්ඡා උප්පන්න ඒතතුම් හේ කාලාමා මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා නය හේතු මා ආකාර පරිවිතක්කේන මා දිට්ඨි නිජ්ජානක් කන්තියා මා භබ්බරූපතාය මා සමනෝ නුගරුති යදාතුම් හේ කාලාමා අත්තනාව ජානෙයාත ඉමේ ධම්මා අකුසලා ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤූ ගරහිතා ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තිති අතතුම් හේ කාලාමා පජහෙයාත තංකින් මඤ්ඤත කාලාමා ලෝභෝ පුරිසස්ස අඤ්ඤත්තං උප්පඤ්ජමානෝ උප්පඤ්ජති හිතාය වා අහිතාය වාති අහිතාය භන්තේ ලුද්ධපනායං කාලාමා පුරිස පුංගලෝ ලෝභේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ පානම් පිහන්ති අදින්නම් පියාදියති පරදාරම් පිගච්ඡති මුසාපි භනති පරම් පිතතත් තාය සමාදපේති යං සහෝති දීඝරත්තං අහිතාය දුක්ඛායාති ඒවං භන්තේ තං කිම්මඤ්ඤත කාලාමා දෝසෝ පුරිසස්ස අඤ්ඤත්තං උප්පඤ්ජමානෝ උප්පඤ්ජති හිතාය වා අහිතාය වාති අහිතාය භන්තේ දුට්ඨෝපනායං කාලාමා පුරිස පුංගලෝ දෝසේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ පානම් පිහන්ති පෙයාල පරම්පි තතත්තාය සමාදපේති යන්සහෝති දීඝරත්තං අහිතාය දුක්ඛායාති ඒවං භන්තේ තං කිම්මඤ්ඤත කාලාමා මෝහ පුරිසස්ස අඤ්ඤත්තං උප්ප පජ්ජමානෝ උපපජ්ජති. හිතායවා අහිතායවාති අහිතාය භන්තේ. මූල්හෝපනායං කාලාමා පුරිස පුග්ගලෝ මෝහේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ. පානම්පි හන්ති අදින්නම්පි ආදියති. පරදාරම්පි ගච්ඡති මුසාපි භනති. පරම්පි තතත්තාය සමාදපේති. යංස හෝති දීඝරත්තං අහිතාය දුක්ඛායාති. ඒවං භන්තේ. තංකිම් අඤ්ඤත කාලාමා ඉමේ ධම්මා කුසලාවා කුසලාවාති අකුසලා භන්තේ. සාවඤ්ජාවා අනවඤ්ජාවාති සාවඤ්ජා භන්තේ. විඤ්ඤුගරහිතාවා විඤ්ඤුපසත්තාවාති විඤ්ඤුගරහිතා භන්තේ. සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. නෝවා කතංවා හෙත්ත හෝතීති. සමත්තා භන්තේ සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. ඒවං නෝ හෙත්ත හෝතීති. ඉතිඛෝ කාලාමායන්තං අවෝචුම්හ ඒතතුම්මේ කාලාමා මානුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා නය හේතු මා ආකාර පරිවිතක්කේන මා දිට්ඨි නිඤ්ඤානක් ඛන්තියා මා භබ්බ රූපතාය මා සමනෝ නෝගරුති. යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙයාත ඉමේ ධම්මා අකුසලා ඉමේ ධම්මා සාවඤ්ජා ඉමේ ධම්මා විඤ්ඤුගරහිතා ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති ති. අත තුම්හේ කාලාමා පජහෙයා තාති ඉතියන්තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං. ඒත තුම්හේ කාලාමා මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා නය හේතු මා ආකාර පරිවිතක්කේන මා දිට්ඨි නිඤ්ඤානක් ඛන්තියා මා භබ්බ රූපතාය මා සමනෝ නෝගරුති. යදා තුම්හේ කාලාමා අත්ත ਤਨਾਵ ਜਾਣੇ ਆਥ। ਇਮੇ ਧੰਮਾ ਕੁਸਲਾ, ਇਮੇ ਧੰਮਾ ਅਨਵੰਜਾ, ਇਮੇ ਧੰਮਾ ਵਿਨਯੁਪਸੰਥਾ, ਇਮੇ ਧੰਮਾ ਸਮੱਤਾ ਸਮਾਧਿਨਾ, ਹਿਤਾਯ ਸੁਖਾਯ ਸੰਵਤੰਤੇ ਤੇ। ਅਥ ਤੁਮੇ ਕਾਲਾਮਾ ਉਪਸੰਪੰਜ ਵਿਹਰੇ ਆਥ। ਤੰ ਕਿੰ ਅਨਯਥ ਕਾਲਾਮਾ, ਅਲੋਭੋ ਪੁਰਿਸਸ ਅਜਤੰ ਉਪਜਮਾਨੋ ਉਪਜਤੇ। ਹਿਤਾਯ ਵਾ ਅਹਿਤਾਯ ਵਾਤੇ, ਹਿਤਾਯ ਭੰਤੇ। ਅਲੁਧੋਪਨਾਯੰ ਕਾਲਾਮਾ ਪੁਰਿਸ ਪੁੰਗਲੋ, ਲੋਭੇਨ ਅਨਭਿਭੂਤੋ ਅਪਰਿਯਾਦਿਨ ਚਿੰਤੋ। ਨੇਵ ਪਾਨੰ ਹੰਤਿ ਨ ਅਦਿੰਨੰ ਆਦਿਯਤੇ, ਨ ਪਰਦਾਰੰ ਗੱਛਤਿ ਨ ਮੁਸਾ ਭਨਤੇ। ਪਰੰਪਿ ਤਥੱਤਾਯ ਸਮਾਦਪੇਤੇ, ਯੰ ਸ ਹੋਤਿ ਦੀਘਰਤੰ ਹਿਤਾਯ ਸੁਖਾਯਾਤੇ। ਏਵੰ ਭੰਤੇ ਤੰ ਕਿੰ ਅਨਯਥ ਕਾਲਾਮਾ, ਅਦੋਸੋ ਪੁਰਿਸਸ ਅਜਤੰ ਉਪਜਮਾਨੋ ਉਪਜਤੇ। ਹਿਤਾਯ ਵਾ ਅਹਿਤਾਯ ਵਾਤੇ, ਹਿਤਾਯ ਭੰਤੇ। ਅਦੁਠੋਪਨਾਯੰ ਕਾਲਾਮਾ ਪੁਰਿਸ ਪੁੰਗਲੋ, ਦੋਸੇਨ ਅਨਭਿਭੂਤੋ ਅਪਰਿਯਾਦਿਨ ਚਿੰਤੋ। ਨੇਵ ਪਾਨੰ ਹੰਤਿ ਪੇਯਾਲ ਨਮੁਸਾ ਭਨਤਿ, ਪਰੰਪਿ ਤਥੱਤਾਯ ਸਮਾਦਪੇਤਿ। ਯੰ ਸ ਹੋਤਿ ਦੀਘਰਤੰ ਹਿਤਾਯ ਸੁਖਾਯਾਤਿ, ਏਵੰ ਭੰਤੇ। ਤੰ ਕਿੰ ਅਨਯਥ ਕਾਲਾਮਾ, ਅਮੋਹੋ ਪੁਰਿਸਸ ਅਜਤੰ ਉਪਜਮਾਨੋ ਉਪਜਤੇ। ਹਿਤਾਯ ਵਾ ਅਹਿਤਾਯ ਵਾਤੇ, ਹਿਤਾਯ ਭੰਤੇ। ਅਮੂਲ੍ਹੋਪਨਾਯੰ ਕਾਲਾਮਾ ਪੁਰਿਸ ਪੁੰਗਲੋ, ਮੋਹੇਨ ਅਨਭਿਭੂਤੋ ਅਪਰਿਯਾਦਿਨ ਚਿੰਤੋ। ਨੇਵ ਪਾਨੰ ਹੰਤਿ ਨ ਅਦਿੰਨੰ ਆਦਿਯਤੇ, ਨ ਪਰਦਾਰੰ ਗੱਛਤਿ ਨ ਮੁਸਾ ਭਨਤਿ। ਪਰੰਪਿ ਤਥੱਤਾਯ ਸਮਾਦਪੇਤਿ, ਯੰ ਸ ਹੋਤਿ ਦੀਘਰਤੰ ਹਿਤਾਯ ਸੁਖਾਯਾਤਿ, ਏਵੰ ਭੰਤੇ। ਤੰ ਕਿੰ ਅਨਯਥ ਕਾਲਾਮਾ, ਇਮੇ ਧੰਮਾ ਕੁਸਲਾ ਵਾ ਅਕੁਸਲਾ ਵਾਤੇ, ਕੁਸਲਾ ਭੰਤੇ। ਸਾਵਜ੍ਜਾ ਵਾ ਅਨਵਜ੍ਜਾ ਵਾਤੇ, ਅਨਵਜ੍ਜਾ ਭੰਤੇ। ਵਿਨਯੁਗਰਹਿਤਾ ਵਾ ਵਿਨਯੁਪਸੰਥਾ, ථාවාති විඤ්ඤෝ පසත්තා භන්තේ සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති නෝවා කතං වා හිත්ත හෝතීති සමත්තා භන්තේ සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති ඒවං නෝ හිත් තෝතිති ඉතිඛෝ කාලාමයන්තං අවචුම්හ ඒතතුම් මේ කාලාම මානුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා නය හේතු මා ආකාර පරිවිතක්කේන මා දිට්ඨි නිඥානක් කන්තියා මා භබ්බ රූපතාය මා සමනෝ නෝගරුති යදා තුම් හේ කාලාම අත්තනාව ජානීයාත ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අනවංජා ඉමේ ධම්මා විඤ්ඤුප්පසත්තා ඉමේ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති තී අත තුම්මේ කාලාම උපසම්පජ්ජ විහරේයා තාති ඉති අන්තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං සකෝසෝ කාලාම අරිය සාවකෝ ඒවං විගතා භිජ්ජෝ විගත ව්‍යාපාදෝ අසම්මූලෝ සම්පජානෝ පතිත්සතෝ මෙත්තා සහගතේන චේතසා පෙයාල කරුණා සහගතේන චේතසා පෙයාල මුදිතා සහගතේන චේතසා පෙයාල උපේක්ඛා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති තථා ဒුතියං තථා තතියං තථා චතුත්ථින් ඉති උද්ධමධෝ තිරියං සම්බධි සබ්බත්තාය සබ්බාවන්තං ලෝකං උපේක්ඛා සහගතේන චේතසා විපුලේන මාංගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහරති සකෝසෝ කාලාම ආරිය ශාවකෝ ඒවං අවේර චිත්තෝ ඒවං අභ්‍යාපජ්ජ චිත්තෝ ඒවං අසංකලිට්ඨ චිත්තෝ ඒවං විසුද්ධ චිත්තෝ තස්ස දිට්ඨේව ධම්මේ චත්තාරෝ අස්සාසා අධිගතා හොಂತಿ සචේඛෝ පන අත්ථි පරලෝකෝ අත්ථි සුකට දුක් කටානං කම්මානං ඵලං විපාකෝ ඨාන මහං කායස්ස භේදා පරම්මරණ සුගතිං සංඝං ලෝකං උපපද්දිස්සාමීති. අයමස්ස පඨමෝ අස්සාසෝ අධිගතෝ හෝති. සචේඛෝ පනනත්ථි පරෝලෝකෝ නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ. ඉදාහං දිත්තේව ධම්මේ අවීරං අභ්‍යාපජ්ජං අනීඝං සුඛං අත්තානං පරිහරාමීති. අයමස්ස දුතියෝ අස්සාසෝ අධිගතෝ හෝති. සචේඛෝ පනකරෝතෝ කරීයති පාපං නඛෝ පනාහං කස්සචි පාපං චේතේමි. අකරුන්තං ඛෝ පනමං පාපං කම්මං කුතෝ දුක්ඛං පුසිස්සතීති. අයමස්ස තතියෝ අස්සාසෝ අධිගතෝ හෝති. සචේඛෝ පනකරෝතෝ නකරීයති පාපං ඉදාහං උභයේනේව විසුද්ධං අත්තානං සමනුපස්සාමීති. අයමස්ස චතුත්ථෝ අස්සාසෝ අධිගතෝ හෝති. සඛෝ සෝ කාලාමාරිය සාවකෝ ඒවං අවේර චිත්තෝ ඒවං අභ්‍යාපජ්ජ චිත්තෝ ඒවං අසංකිලිට්ඨ චිත්තෝ ඒවං විසුද්ධ චිත්තෝ. තස්ස දිට්ඨේව ධම්මේ මේ චත්තාරෝ අස්සාසා අධිගතා හොන්තීති. ඒව මේතං භගවා ඒව මේතං සුගත සුඛෝ සෝ භන්තේ අරිය සාවකෝ ඒවං අවේර චිත්තෝ ඒවං අභ්‍යාපජ්ජ චිත්තෝ ඒවං අසංකිලිට්ඨ චිත්තෝ ඒවං විසුද්ධ චිත්තෝ. තස්ස දිට්ඨේව ධම්මේ චත්තාරෝ අස්සාසා අධිගතා හොන්ති. සචේඛෝ පන අත්ථි පරෝලෝකෝ අත්ථි සුකට දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ. ඨාන මහං කායස්ස භේදා පරම්මරණ සුගතිං සංඝං ලෝකං උපපද්දිස්සාමීති. අයමස්ස පඨමෝ අස්සාසෝ අධිගතෝ හෝති. සචේඛෝ පනනත්ථි පරෝලෝකෝ නත්ථි සුකට දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ. ඉදාහං දිත්තේව ධම්මේ අවේරං අභ්‍යාපජ්ජං අනීඝං සුඛං අත්තානං පරිහරාමීති. අයමස්ස දුතියෝ අස්සාසෝ අධිගතෝ හෝති. සචේඛෝ පනකරෝතෝ කරීයති පාපං නකෝපනං කස්සචි පාපං චේතේමි අකරුන්තං කෝපනමං පාපං කම්මං කුතෝ දුක්ඛං පුසිස්සති ති අයමස්ස තතියෝ අස්සාසෝ අධිගතෝ හෝති සචේ කෝපන කරතෝ නකරීයති පාපං ඉදාහං උභයේනේව විසුද්ධං අත්තානං සමනුපස්සාමීති අයමස්ස චතුත්ථෝ අස්සාසෝ අධිගතෝ හෝති සකෝ සෝභන්තේ අරිය ශාවකෝ ඒවං අවේරචිත්තෝ ඒවං අභ්‍යාපංචචිත්තෝ ඒවං අසංකලිට්ඨචිත්තෝ ඒවං විසුද්ධචිත්තෝ තස්ස දිට්ඨේව ධම්මේ ඉමේ චත්තාරෝ අස්සාසා අධිගතා හොන්ති තී අභික්ඛන්තං භන්තේ පේයාල ඒතේ මයං භන්තේ භගවන්තං සරණං ගච්ඡාම ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකේනෝ භන්තේ භගවා ධාරේතු අංජතග්ගේ පානුපේතේ සරණං ගතේති.